සැදැහැවත් වාසනාවන්ත පින්තුනි, අද අප ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ මෛත්‍රිය පිළිබඳව. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැස විමසලා බලන විට ප්‍රධානතම අනුශාසනයක් විදිහට මෛත්‍රිය වැඩීම ගැන දක්වලා තියෙනවා. බුදුහන්සේ දේශනා කරපු සෑම දහම් පදයකින්ම අපට මඟ පෙන්වන්නේ හිතේ සතුට, සැනසීම, සහනය ලබා ගන්නට. අපේ හිතේ සැනසීම නැතිවන ප්‍රධානතම දෙයක් තමයි අනිත් අයගේ අඩුපාඩුකම් වලදී, වැරදිවලදී අපේ හිතේ ඇතිවන අමනාපය, වෛරය, ද්වේෂය. අනේ නිසා බුදුහාමුදුරුව සඳහන් කරනවා යන්තං සංසංපදං අභිසමිච්ඡය කියලා පටන් ගන්න කරණීය මෙත සූත්‍රයේදී කිසියම් මානසික සැනසීම, ශාන්තිය, නිවන, නිවීම කෙනෙක් අපේක්ෂා කරනවා නම් අන්නේ කෙනා විසින් අනුගමනය කළ යුතු කාරණා තුරෙන් ප්‍රධානතම දෙයක් විදිහට දක්වන්නේ සම්බේ සත්තා භවන්ත සුඛිතාත්තා කියලා. සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව සිටිවිල්ල දියුණු කිරීම. මෛත්‍රී වැඩීමෙන් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරන්නේ හිතේ තියෙන අමනාපය දුරු කර ගැනීම. අපේ හිතේ සතුට නැතිවෙන හේතුව නම් ප්‍රධානතම කාරණය තරහ අමනාපය අපට දුරු කරගන්න පුළුවන් නම් එකතකින් අපට નિરાයාසයෙන්ම සීලයට පැමිණීමටත් ඒ මෛත්‍රී සිතේලෙම භාවිත කරමින් නිතර පරිත්‍යාග සීලිය වාසය කිරීමට පුළුවන් කමක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි සියලු සත්ත්ව සුවපත් වීම කියන ප්‍රාර්ථනාවෙන් පටන් ගන්නා වූ මේ අපේ සිතවිලි දිනු කරගෙන ගිහිල්ලා අපේ හිතේ මෛත්‍රිය ඉහළ මට්ටමකට පත්වනට පස්සේ ලෝකේන සීලම සත්‍යයන් තමන්ගේ දරුවන්සේ බලන්න පුළුවන් විදිහේ මනසක් අපි ඇති කර ගන්නවා. මේක තමයි අපේ මානසික සුවතාවයේ මානසික නිරෝගී භාවය කියලා කියන්නේ. බුදුත් වහන්සේ දේශනා කරනවා සුසුකං වත ජීවාම වේරිනේසු ආවේරිනෝ වේරිනේසු මනසේසු විහරාම ආවේරිනෝ. මම සුවසේ ජීවත් වෙනවා වෛර කරන අයතුරින් වෛර නොකරන කෙනෙක් හැටියට. ලෝකේ බොහෝ දෙනා නිතර ඉක්මනින් කියන තියන අය, නිතර ඉක්මනින් හිත වෙනස් වෙන අය, අනිත් අය ගැනේ පරිගන්න අය ලෝකේ ඉන්නේ. අන්නේ වෙන අතුරින් මම මෛත්‍රියෙන්, මෙස්තිවිල්ලෙන්, හදවතේ කරුණාවෙන් වාසය කරන කෙනෙක් නම් අන්නේ කෙනාට සැනසීමෙන් ජීවත් වන්නට පුළුවන්කම තියෙනවා. පින්නතනි අප සිදු කරන සියලුම පින්කම් අතුරින් දානමය වශයෙන්, සීලමය වශයෙන්, භාවනාමය වශයෙන් මේ කරන පින්කම් එකට පෙළගස්සලා විශේෂයෙන්ම වේලාම සූත්‍රයේ දැක්වෙනවා දානමය පින්කම් වලින් අපට විවිධ ආකාරයේ ආනිසංසක් ලැබෙනවා. ඊට වඩා ආනිසංසයක් ලැබෙනවා සීලමය පින්කමෙන් පංචශීල ආරක්ෂා කරමින්. නමුත් ඊටත් වඩා ඉහළම ආනිසංසය ලැබෙනවා එක සුළු මොහොතක් හරි අපි සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන මෙස්තිතිවිල්ල දිනු කරගන්න පුළුවන් නම්, මෙත්තා චේතනමත්ය භාවිත කරන්න පුළුවන් නම් ඒක ලෞකික වාපසිද කරන සියලුම තින්කම් අතුරින් ඉහළම තින්කමක් විදිහට දක්වනවා. ඇයි ඒකට හේතුව පින්නතුනි අපේ හිතට පීඩාගෙන දෙන රාග, ද්වේෂ, මෝහ කියන මේ ප්‍රධාන අකුසල මූල තුනම යටපත් කරන්න තියෙන ප්‍රධානතම ක්‍රමවේදයක් තමයි මෛත්‍රිය කියලා කියන්නේ. මෛත්‍රිය වඩන කෙනා අනිත් අය ළඟදී සිල්වන්ත කෙනෙක් විදිහට ගත කරනවා. මෛත්‍රිය වඩන කෙනා අනිත් අය ළඟදී එතනත්තා පරිත්‍යාගශීලී කෙනෙක් විදිහට දියුණු වෙනවා. අනේ නිසා ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ අකුසල තුනම යටපත් කරන්න තියෙන ප්‍රධානතම ක්‍රමවේදයක් විදිහට මෛත්‍රිය බුදුදහම තුල දක්වනවා. මෛත්‍රිය වඩන කෙනා, මෙස්තිතිවිල්ල දිනු කරන කෙනා මගේ සහ අනුන්ගේ කියන මේ සීමා සම්බේධය දුරු වෙලා මේ මුළු විශ්වයම තමන්ගේ නිවස, තමන්ගේ දරුවන් කියන හැඟීමෙන් බලන්න පුළුවන් මනසක් ඇති කරගන්නවා. අන්නේ මෙස්තිතිවිල්ල බොහොම ශක්තිමත්. ඊට අනුරූපව ඔහුගේ කරුණාව දිනු වෙනවා. අනිත් අයට දුකක් පැමිණෙච්ච වෙලාවේදී තමන්ගේ හදවතේ උණුසුමක්, කම්පනයක් ඇති වෙලා ඒ දුකෙන් නිදහස් කරගන්නට අනුකම්පාවක්, කරුණාවක් ඇති කරගන්නවා. ඒ විතරක් නෙවෙයි වෙනත් කෙනෙක් දිනු වෙනකොට අන් අයගේ සාර්ථකත්වයන් වලදී වෙනත් අය තමන් පසුකල් යද්දී අනිත්‍යයේ දිනුව දැකලා සතුට වෙන මනසක් මේ තැනත්තා ඇති කරගන්නවා. මුදිතා ගුණය. ඒ වගේම උපේක්ෂාව ඇති වෙනවා. මේ දුක සැප අභියස සාධාරණයේ අසාධාරණයේ අභියස තමා උපේක්ෂකව නැත්තම් මධ්‍යස්ථ වින පුරන්දී මනසක් හට ගන්නවා. මෙන්න මේ විදිහට පින්නතුනේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණය වාසය කරන්න පුළුවන් නම් ඒකන බ්‍රහ්මයක් වගේ හිතන කෙනෙක් මිනිස් ලොව මිනිස් සිරුරක් දරාගෙන මානසිකව බ්‍රහ්මයක් වගේ ඉන්න ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒ නිසා පින්නතුනේ අපි නිතපතාම සියලු සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියන මේ මෙස්සිත වෙල්ල හැකිතාක් දිනු කරන්නට උත්සාහ ගන්න. එක ඉරියව්වක පමණක් නෙවෙයි පින්නතුනේ අපි ආරම්භයේදී ඇතැම්මිට වාඩි වෙලා ඉඳගෙන භාවනා ඉරියව්වෙන් ආරම්භ කරන මේ මෛත්‍රී භාවනාව තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස් විගදමිද්දෝ කියන විදිහට හිටගෙන ඉන්නකොට ඇවිදිනකොට ඉඳගෙන ඉන්නකොට හාන්සි වෙල ඉන්නකොට මෙන්න මේ ඉරියව් හතරේදීම පුළුවන් අපට පුහුණු කරන්න. එනිසා හතර ඉරියව්වේදීම වඩන්න පුළුවන් භාවනා කමඨහනක් විදිහට බුදුදහමේ ප්‍රධාන අනුශාසනාවක් විදිහට මෛත්‍රී සිතවිල්ල මෙත්තා චේතුමුත්‍ය දක්වලා තියෙනවා. අපේ සැනසිලිදායක ජීවිතය වඩ වඩා සැනසීමටපත් කරගන්නට ඒ වගේම අපේ තියෙන මානසික ආතතිය අඩු කරගන්නට හිතේ අසහනය දුරු කරගන්නට තියෙන ප්‍රධානතම මනුශාසනයක් විදිහට බුදුදහම තුළ මෛත්‍රිය දක්වලා තියෙනවා. පින්තුනේ මෛත්‍රී ඉහළම ප්‍රතිඵලයේ විදිහට අපට ධ්‍යාන මට්ටම දක්වා සිත දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. එහෙත් අපි එතනින් නොනවති සම්මාදිට්ඨියෙන් ආරම්භ වන ආරසංගික මාර්ගයේ අංගයක් විදිහට වඩන මේ සම්මා සමාධිය තුළින් අපි සමාධියෙන් නොනවති විදර්ශනා පැත්තට යොමු වෙන මේක අවස්ථාවක් වෙනවා. විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සඟ පරිණාමයෙන් කිය විදිහට නිවනට බරවප මේ භාවනා වඩනවා නම් සමාහිතෝ වික්ඛලේ වික්ඛූ යථාභූතං පඤ්ඤානාති කිය විදිහට හිත සමාධිමත් වෙච්ච අවස්ථාවේ තමාර කලින් සුතමේ ඥානෙන් දැනගෙන තිබුණු අනිත්‍ය දුක් අනාත්ම මෙනෙහි කරන මට්ටමටම හිත දිනු කරන්න පුළුවන් අවස්ථාවක් මේ මෙත්තා චේතුමුතිය පදනම් කරගත්තු සමාධියෙන් අපට උපකාරයක් වෙනවා. ඒක අතකින් ලෞකික වශයෙන් ඉහළම කුසලයේ තුල මෛත්‍රිය ඉන්න ගමන් ලෝකෝත්තර කුසලයේ පැත්තට විදර්ශනා පැත්තට යොමු වෙනටත් මේ වඩන සමාධිය මෙසිතවිල්ල අපට උපකාරවත් වෙනවා. එනිසා මෛත්‍රී හිත සමාධිමත් කරගෙන ඒ සමාධිමත් වෙච්ච සිතින් ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්ඛු විඥාන අනිත්‍ය ආදී වශයෙන් අනිත්‍යතාවය මෙනෙහි කරන්න පුළුවන්. නැත්නම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය පෙරම තිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධන ආකාරය හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයේ බැලීම දක්වාම අපට මේක උපයෝගී කරගන්නට පුළුවන්. පින්තුනි මේ සම්බුදු දහම කසිරිය තමා ලබා ගත්තා වූ මේ ජීවිතේ ලස්සන දකින්න කැමතිනම් මනරව බමරවක් කරගන්න කැමතිනම් හැකිතාක් දුරට පින්තුනි මෙත් සිටිල්ල දිනු කරන්න. එක විනාඩියෙන් පටන් ගන්නා වූ මෛත්‍රී භාවනාව විනාඩි 2, විනාඩි 5, 10, 20 පැය භාගයේ පැය මේ වගේ දිනු කරගෙන සිරු සත්ව සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා කියන මෙන්න මේ සිතිවිල්ල අඛණ්ඩව දිනු කරගන්න උත්සාහ කරන්න. ඒ සමගම කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණුන් අපේ ජීවිත පෝෂණය කරගෙන අනිත්‍ය වැඩියම නම් වූ විදර්ශනාව දක්වාම මේ ගමනමග දිනු කරගන්න උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබ ශක්තිය, ධෛර්යය, ප්‍රාර්ථනාව, නිරෝගී භාවය සැලසේවා. උතුමෝ නිර්වාණ අවබෝධය සඳහා මේ කුසල හේතු වේවා. හැම දිනාටම තුනුරුවන් සරණයි.